2015 වසරේ 6 මාසේ 4 වෙනිදා භාවනා වැඩසටහන. මෙම ධර්ම මාර්ගය ගෝචර වන්නේ දැනුම හොයන පිරිසට නෙමෙයි, අවබෝධයේ ප්‍රත්‍යක්ෂතාවය හොයන පිරිසට. මොකද්ද ඇති වෙන්න ඕන ප්‍රත්‍යක්ෂතාවය? මම මේ විඳින දුකෙන් නිදහස් වෙනවා. එයයි අවබෝධය. මේක දුකයි දුකයි කියලා කෙනෙකුට එහෙම අවබෝධ කරවන්න බෑ. එහෙම කරන්න පුළුවන් නම් මේ ලෝකෙ ඔක්කොම මේක දුකයි කියලා තේරුම් ගන්න. දුකයි කියන එක කෙනෙකුට කියලා දෙන්නත් බෑ. ඒකත් විඳින්න ඕන ජීවිතේ. විඳුත් තමයි මේක දුකයි කියලා දන්නේ. සැපයි කියන එක අවබෝධ කරන්නත් බෑ. ඒකත් විඳින්න ඕන. අර ගහේ තියෙන අඹ ගෙඩියක් ඇඹුල් රසයි හරි පැණි රසයි හරි කියලා තව කෙනෙකුට ඔප්පු කරන්න තහවුරු කරන්න ක්‍රමයක් නෑ. අරක කෑල්ලක් කඩලා කනතුරු. ඉතින් මේ ලෝකයේ ඉන්න එක්තරා පිරිසක් මේ දුක විඳලා දුකයි කියලා දැනিলা සංසාර සාගරේ බියකරු බව දැනගෙන දුක් වෙන නිසා යම් පිරිසක් මහා සාගරයේ අතරමං වෙනවා. ඒ අතරමං වුණු අය අතර ඉන්නවා අවුරුදු 60 කෙනෙක් ඉන්නවා, අවුරුදු 40 කෙනෙක් ඉන්නවා, අවුරුදු 20 කෙනෙක් ඉන්නවා, අවුරුදු 10 කෙනෙක් ඉන්නවා, අවුරුදු 5 කෙනෙක් ඉන්නවා, අවුරුදු 3 දරුවෙකුත් ඉන්නවා, අවුරුදු 1 දරුවෙකුත් ඉන්නවා, මාස 5 දරුවෙකුත් ඉන්නවා. මට කියන්න ඒ ඒ ඒ වයස් කාණ්ඩවල අයගේ චින්තනය මොන වගේ වේද කියලා. දැන් මහා සාගරයේ එක බෝට්ටුවක අතරමං වෙලා ඉන්නේ. මං අහන්නේ මෙහෙම අතරමං වෙලා ඉන්නේ කියලා මාස 5 දරුවා දන්නවද? දන්නේ නැහැ. අවුරුද්දේ දරුවටත් හැඟීමක් තියනවද? එයාටත් නැහැ. අවුරුදු 5 දරුවටත් අර සෙල්ලම් කරන්න මිදුලක් වටපිටාවක් කොයිමෙන් ඉන්නවද? ඉතින් අම්මලා කොහෙද ගමනක් යනෝ කියලා හිතනවද? එයාටත් මේක බර අරුම්කමක් තේරෙනවද? එයාටත් බර අරුම්කමක් තේරෙන්නේ නැහැ. දැන් අවුරුදු 20ට 30ට 40ට අර 60ට වගේ යන අයට තමයි මේකේ තියෙන භයානක බව, බර අරුම් බව, භාර දුර කාර්යය තේරෙන්නේ. ඒ වගේ ප්‍රඥාවෙන් ලදරු අය මේ සමාජයේ ඉන්නවා. ඒ අයට මේ සංසාරේ තියෙන බරපතලකම තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්නවන්නත් බෑ. ඉතින් මේ ප්‍රඥාවෙන් වැඩිමහලු බවට පත්වෙච්ච අයෙකුටම ඒකාන්ත වශයෙන්ම තේරෙනවා මේ සංසාරයේ ස්වභාවය, හිතේ ස්වභාවය. ඒ වගේ කෙනෙක් මේ හිතට විසඳුමක් හොයනවා. අපත් එහෙමයි සේරුවේ. අපේ හිතේ ඇතිවෙච්ච පීඩනයක් තිබුණා. ඒ පීඩනයට විසඳුමක් වශයෙන් තමයි ධර්මය සෙව්වේ. එහෙම පීඩනයක් ලැබෙන්නේ ප්‍රඥාවන්තයෙකුට. නැත්තම් කිසි පීඩනයක් නෑ. ඒකයි අර කියමනක් තියෙන්නේ, ප්‍රඥාවන්තයෝ අතහැර දමා යන තැන්වල මෝඩයෝ පිලුම් ගන්නවා කියලා. පිනුම් පිනුම් පිනුම් ගන්නවා කියනවා. ප්‍රඥාවන්තයෝ අතහැර දාලා යන තැනක කරණංගහ ගහ ඉන්නවා කියලා. කෙනෙකුට ගැටලු ඇති වෙන්න උවමනා නැහැ. මේ ලෝකයේ දිහා සැරලා බැලුවහම ඒ ඇයට තේරුම් යන්න ඕන සසර තමන්ගේ මනසේ තියෙන සමහර බලන්න මේ මොහොතේ ඔබේ හිතේ තියෙන දුක නැත්තම් ඒක දුක කරගන්න ඕනේ. හිනා වෙවි ඉන්නයි තියෙන්නේ. ගොඩාක් දෙනෙක් හිනා වෙවි ඉන්න අයත් ඉන්නවා මේ පුතඥන ලෝකේ. හැබැයි දුක තුරුළු කරගෙන, දුක හංගගෙන, දුක සංගවාගෙන හිනා වෙන අය. ඒ අය වැදගත් වෙන්නේ නෑ. මොකද ඔවුන් කරන්නේ රඟපෑමක්. මමත් තරුණ වියේදී මට වඩා සතුටින් ඉන්නවයි කියලා යම් තරුණයෙකු පිරිසක් දිහා දුටුවා. මම කල්පනා කරන ඒගොල්ලෝ මට වඩා හොඳට අඳිනව, පළඳිනව, හරි විනෝදෙන් වගේ ඉන්නවා, සතුටින් වගේ ඉන්නවා. මේ ඉන්නකොට මං හිතා, ඇයි මට එහෙම සතුටින් ඉන්න බැරි? ටිකක් සංකල්පනා කරන ගුණයක් තිබුණා තරුණ කාලයේදී. එහෙත් ඒ යාළුවෝ ටික කාලෙක ගියාට පස්සේ මෙන්න ගැටලුවක් ඇති වෙලා ඒ අය දැක්කා මේ වස බීලා මන. එවිට මං කල්පනා කළා, මම හොඳයි නේ, මම මෙයා සතුටෙන් ඉන්නවයි කියලා හිතාගෙන හිටපු පුංචිලෙක්. ඒ වුණාට මහු විශාල පීඩනයක ඉඳලා තියෙන්නේ. ඒ පීඩනේ දරා ගන්න බැරුව මේ මිනිස්සයා වස බීලා මන. ඒ නිසා සතුටෙන් ඉන්නා වගේ පේන එක නෙමෙයි වැදගත්, පෙන්වන එක නෙමෙයි වැදගත්, තමන් ඇත්තෙන්ම සතුටින් ඉන්නවද කියන එකයි වැදගත්. පිටින්නම් කියනවා මට මොකුත් ප්‍රශ්නයක් නෑ. බලන්න ඕන තමන්ගේ හිතට සමීප වෙලා, තමන්ගේ යටිහිතට සමීප වෙලා බලන්න ඕන ගිනි දැල් තියෙනවද නැද්ද. ගිනි දැල් තියෙනවද නැද්ද? ඒ ගිනි දැල් නිවා ගන්න ඕන. ඒ ගිනි දැල් නිවා ගැනීම සඳහා දුරු කළ යුතු එකම එක කාරණයක් තියෙනවා. ඒ තමයි අයි. එක අකුරයි නෙමෙයි, කනුවක් වගේ එක අකුරක් තියෙනවා අයි. මම දුරු කළ යුතු මමංකාරය, මමේ කියලා දැනෙන ස්වභාවය, මමේ කියලා දැනෙන ගුණය, මේක දුරු කළ යුතුයි. මේක දුරු කරන්න අනේක විධ උත්සාහයන් වල සියලුම අතීතයේ තිබුණු ආගම් ක්‍රමවිධාන යැද්දා. ශූන්‍යතාවය වැඩුවා. ශූන්‍යතාවය වැඩිමින්, ශූන්‍යතාවයට යැදීමින් ශූන්‍යතාවය සමග අපි එක් වෙනවා. එතකොට අප විශ්වගත වෙනවා කියලා හිතුවා. ඒකට තමයි ඔය පිළිමයක්වත් තියාගන්න නැතුව යදින කට්ටියගේ ස්වභාවය. තාපිරිසක් සිටුවා. ආලෝකයට එකතු වුණාම අපි සදාකාලිකයි, ආලෝකමත්. වාතයට එකතු වුණාම අපි සදාකාලිකයි, වායුවක් බවට පත් වෙනවා. වායෝ ධාතුව පිළිබඳව වැඩුවා. අනේක ඉද ක්‍රියාදාමයන් සිදු කළා. ඒ කිසිදු දෙයකින් ඒ හැටියට විමුක්තියක් ඒ ඇයට ළඟා කරගන්න බැරි වුණා. ඉතින් භාග්‍යවත් බුදුහාමුදුරුව තමයි මේ අපූරු මනෝවිද්‍යාඥා, මහා මනෝවිද්‍යාඥා, මනෝවිද්‍යාවේ උපත සිදුවන්නේ බුදුරජාණන් වහන්සේ තුලින්. සමස්තයට විරුද්ධව ගමන් කළා. ඒ නිසා සමස්තයට විරුද්ධ වූ පටිසෝතගාමී ප්‍රතිපදාව. මනුෂ්‍යෙක් ළඟ පවතින මානසික ක්‍රියාදාමයන් වල සමස්තයට, කියන්නේ සියල්ලටම. දැන් ගොඩාක් අය විරෝධතාවයක් හදා ගන්නවා, හැබැයි සමස්තයට නෙමෙයි. එයා මනුෂ්‍යෙක් සතුවම තියෙන එක් මානසික ස්වභාවයක් යටපත් කිරීමට තවත් මානසික ස්වභාවයක් ඉස්මතු කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ සිදු කළේ එක් මානසික ස්වභාවයක් යටපත් කරන්න, තා මානසික ස්වභාවයක් ඉස්මතු කළා නෙමෙයි. සමස්ත මනසට, සමස්ත මානසික ස්වභාවයට, මානසික ස්වභාවයට ප්‍රතිවිරෝධයක් ආරම්භ කරනවා. සමස්ත මානසික ස්වභාවයට ප්‍රතිවිරෝධය කියන්නේ මනස තුල ආරම්භ කරන සටනක් නොවේ. හොඳට තේරුම් ගන්න, මානසික ස්වභාවයන් වල සමස්තයට විරෝධයක් ආරම්භ කරනවා නම් ඒක මනස තුල ආරම්භ කරන සටනක් නොවේ. මනස තුල සටනක් ආරම්භ කළොත් ඒක සමස්තයට විරෝධයක් නෙමෙයි, සමස්තයෙන් කොටසකට. කොටසක් ඉස්මතු වෙයි, කොටසක් දුර වෙයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය නිර්මාණය වෙන්නේ මනස තුල නොවේ. බඹයක් පමණ ශරීරය තුල නොවේ. ඉන්ද්‍රිය විෂය තුල නොවේ. ඉන්ද්‍රයන් වලට විෂය නොවන මට්ටමකින් මේක ආරම්භ වෙනවා. ඉතින් මෙහි තියෙන ආශ්චර්යමත් ස්වභාවය නිසා හෘදයාංගමව බොහොම කරුණාවේ, බොහොම මධ්‍යහත් සිතේ පරේෂණය කරන මිනිසෙකු විසින් තේරුම් ගන්න කාරණයක් විනා වෙන කිසිදු කෙනෙකුට මේක අවබෝධ කරන්න බෑ, පැහැදිලි කරලා දෙන්න බෑ, ඔප්පු කරන්න බෑ, සාධක සාක්ෂි ඉදිරිපත් කරන්න බෑ. ඒ නිසා පඤ්ඤාවන්තසයන් දම්මෝ ප්‍රඥාවන්තයන්ටයි මාගේ දහම, දකින්නෝ දකිත්වා නොදකින්නෝ නොදකිත්වා. ඒට වැඩි දෙයක් කියන්න බෑ. ගිනි ගොඩක් නිවන්න නම් ගිනි නිවන හමුදාව ගිනි ගොඩ ළඟට ලං වෙන්න ඕන. නිකම්ම නෙමෙයි, ගිනි නිවන උපකරණ සහිතව. දැන් ඔබේ මනසේ ගිනි ගන්න තැන ඔබ හොයා ගන්න, සොයාගෙන ලංවන්න. ගිනි නිවන උපකරණ අතර මොනවද ගිනි නිවන උපකරණ? ධර්මය. මේ සිත ඇවිලෙන්නේ කුමකින්ද? තණ්හාවෙන් ගිනි ගන්න ස්වභාවයක් තියෙනවා. තෘෂ්ණාවෙන් ගිනි ගන්න ස්වභාවයක් තියෙනවා. ඇලීම් ගැටීම් වලින් ගිනි ගන්න ස්වභාවයක් තියෙනවා. ඒක තමයි පළමුවෙන්ම කරන්නේ. ගිනි නිවන කණ්ඩායමක් ගියොත් එයාට එතන තියෙන ප්‍රධාන ගෑස් කාන්දෝකින් නම් මේ ගිනි ගැනීම සිදු වෙන්නේ ඉස්සල්ලාම ඔහු කරන්න මොකද්ද? අර ගෑස් කාන්දු වෙන එක වලක්වා ගන්න ඊට එහෙන් තියෙන කරාමේ වසා දමන. ගෑස් කාන්දු පාලනය කරගන්න. ඒ වගේ අපි තණ්හාව තෘෂ්ණාව කියන කේන්දරෙන් ඇවිලෙන්නේ මේ තණ්හාව තෘෂ්ණාව කියන කරාමේ වසා දමන. මොකද්ද තණ්හාව කියන්නේ? ඇලීම තුල තියෙන්නේ තණ්හාව කියලා අපි පින්නතුන්ට අපි මතක් කරලා තියෙනවා. ගැටීම තුල තියෙන්නේ තණ්හාව. තණ්හාය ජායති සෝකෝ. ඇලෙන දේවල් වලටම කලකදි ගැටෙනවා. කලකදි ගැටෙන දේවල් සමග කලකදි ඇලෙනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් අපේ මානසික බලයක් හැටියට යමක් යොදවනවද, ඒ මානසික බලයක් හැටියට යොදවන හැම දෙයක් යටතේම තියෙන්නේ තණ්හාව. හොඳින් බලන්න. තමන් මානසික බලයක් හැටියට යොදවන හැම දෙයක් තුළම තියෙන්නේ තණ්හාව. මේක නුවණ වසා දැමීමක් නොවේ, නුවණ වඩා වඩා අවදිමත් කර ගැනීමක්. දැන් නුවණ අවදි කරගත්තට කමක් නැහැ. සමහර කෙනෙක් වරදවා වටහා ගත්තොත් එයා නුවණ වහලා දානවා. දැන් නුවණ වහලා දැම්මොත් හිතේ තියෙන දේ පේන්නේ, එතකොට හිතනවා මට මොකුත් නැහැ කියලා. එහෙම බෑ. නුවණේ තියෙන ප්‍රඥාවේ ආලෝකය වැඩි කරන්න. ආලෝකය වැඩි කරලා නැති නිසා නැතිව පේනවා මිසක් නෑ වගේ දකින්නව නෙමෙයි. දැන් අපි මේ ශාලාවකත් සියලුම විදුලි ආලෝකයන් නිමා දැම්මහම ශාලාවේ තියෙන දේවල් පේන්නේ නෑ. එතකොට නැහැයි කියලා හිතනවා. එහෙම වැඩක් නෑ. නැති නිසා නැහැයි කියලා තේරුම් ගන්නවා මිසක් තියෙන දේ වහගෙන නැහැයි කියලා හිතන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඒ නිසා නුවණ අවදි කරන්න, ප්‍රඥාව අවදි කරන්න, මොළේ අවදි කරන්න. ඔබ බලන්න ඕන ඔබේ සිත දෙස නුවණ අවදි කරලා. මේ හිතේනේ ප්‍රශ්න තියෙන්නේ නේද? හිතේනේ ගිනි ගැනීම තියෙන්නේ. හිතේනේ වේදනා තියෙන්නේ. කුමන හෝ සංස්කාරයක් තිබේ නම් ඒ සංස්කාරය ගිනි පොකුරක්සේ දැවෙනවා. ගිනි අඟුරක් වගේ දැවෙනවා. පිච්චෙන ඒකයි ස්වභාවය. ගිනි ගැනීම පිච්චීම් තියෙනවා. ස්වාගනයන් ඒ පිච්චෙන්නේ යම් ආකාරයක ඇලීමක් ගැටීමක් එකතු කරන නිසා. එතන එකතු කිරීමෙන් වළක්වන්න. වළකින්න. අපේ ශරීරයේ යම් වේදනාවක් හට ගන්නවා නම් අපි වහාම ස්වභාවයෙන්ම කරන්න මොකද්ද? ඒ වේදනාව තියෙන පැත්තට අපේ අත ගෙනියනවා. ගිහිල්ලා එතන පොඩ්ඩක් අත ගාලා බලනවා. මැක්කෙද්ද, මදුරුවෙද්ද, කඩියෙද්ද කන්නේ කියලා, කටුවක්ද තියෙන්නේ කියලා ඒක බලලා අපි ඉවත් කරනවා. ඉවත් කළාට පස්සේ එතන වේදනාව අපිට නැතුව යනවා. ඒ වාගේ අපේ ගැටලු ඇති තැන් අපි සොයා යන්න ඕන. සාගෙන ගිහිල්ලා ඒවත් කරමු. ගින්නක් නිවාලන්න ප්‍රතිවිරෝධක ධර්මයක් හැටියට ජලය සපය ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයටත් අමා ගඟ කියලා කියනවා. අමා ජලය, අමා පැන් කියලා කියනවා. ඒව පානය කරන්න කියලා කියනවා නිවෙන්න. ධර්මයේ නිසි ආකාරයෙන් එකතු කරනකොට සිත නිවෙනවා. අපේ සාංසාරික මමංකාරය ජීවත් වන්නේ අපි කවුරුත් දන්නවා කුමන ආහාරයක් අරගෙනද, කුමන ආහාරයක්ද ඒගොල්ලෝ භුක්ති විඳින්නේ. සාංසාරික මමත්වයේ මනෝ සංචේතන ආහාර, මනෝ සංචේතන ආහාර කියන එක අරගෙන තමයි එයා ජීවත් වෙන්නේ. චේතනාව තමයි ආහාරය. මනෝ සංචේතන ආහාර, චේතන ආහාරය තියෙනවා. චේතන ආහාරය නැතුව පවතින්න බෑ. බුදුරජාණන් වහන්සේගේ කර්මය ආරම්භ වෙන්නේ චේතනාවෙන්. ක්‍රියාවේ නෙමෙයි පවතින්නේ චේතනාවෙන්. මේ චේතනාව ඉක්මවන්න ඕන. චේතනාව එකතු කරන ධර්මද ඇවිලෙන ස්වභාවය වැඩි. මිනිස්සුන්ටත් වෙන්නේ ඒකනේ. ප්‍රශ්න විසඳන්න යනකොට ප්‍රශ්න ඇවිලෙන ස්වභාවය වැඩි. මනස ඉක්මවන්න ක්‍රමයක් නැත. ඒ ක්‍රමයක් නැත්තම් කොහොමද ඉක්මවන්නේ? ක්‍රම ඉක්මවීමෙන් මනස ඉක්මවිය හැක. ඔබට ඒක තේරෙනවද? අතනින් ඔබේ මනස නතර වුණා නම් මෙතනින් ආරම්භ කරන්න පුළුවන්. මනස ඉක්මවන්නට ක්‍රමවේදයක් නැත. ක්‍රමවේද ඉක්මවීමෙන් මනස ඉක්මිය හැක. ඉක්මවිය හැක. ඔක්කොම ඔළු අරගෙන සක්මන් කරමින්, විදර්ශනා කරමින්, ගැඹුරින් පරීක්ෂණය කරන, උත්තරේ හොයාගන්න, ඒක ප්‍රතිපත්තිමය වශයෙන් ගොඩනගන්න, බලන්න ඔබට ලැබෙන සහනය කොතරම්ද කියලා. ඒක හොඳට ඒ වචනේ ගන්න. පූර්ණව මනස ඉක්මවීමට ක්‍රමයක් නැත. සියලුම ක්‍රමවේද ඉක්මවීමෙන් මනස ඉක්මවිය හැක. හොඳට කටපාඩම් කරගන්න. හොඳට නුවණට එක ගන්න. ඒ පද දෙක හොඳින් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන එහි තියෙන සාරය ප්‍රත්‍යක්ෂ කරගන්න ටික වෙලාවක් භාවනාත්මක වශයෙන් ඔය වැකිය හිතෙන් කියවමින් මෙනෙහි කරමින් එහි ඇති ගුණාංග තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. අර ධම්මානුධම්ම ප්‍රතිපත්ති එහි ඇති නිවැරදිම ප්‍රතිපත්තිමය ගුණය ජීවිතයට එකතු කරගන්න, මනසට ගැඹුරු සිතට එකතු කරන්න. ඒක ජලයක් වෙනවා, අමා පැන් වෙනවා ඔබේ හිත නිවන්න. දැන් භාවනාත්මක වශයෙන් ටික වෙලාවක් සංසුන්ව වඩන්න. මනස ඉක්මවීමට ක්‍රමවේදයක් නැත. ක්‍රමවේද ඉක්ම වීමෙන් මනස ඉක්ම විය හැක. මේ භාවනාව තුළින් අපි අවදි කරගත්ත ධර්මකාරණය පුළුවන් ද තමන්ට වචනවලට ගොනු කරන්න. ක්‍රමවේදයක් නැත. ක්‍රමවේදයන් ඉක්ම වීමෙන් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. මොකක්ද මතුවෙන දහම? ටිකක් අපි සාකච්ඡාවට බඳුන් කරලා බලන්න ඕන කියලා අපිට හිතෙනවා. එහි ඇති අඩුපාඩුකම් සොයා බැලීම ගුරුවරයෙක්ගේ වගකීම. නැත්තම් සදාකාලික ප්‍රශ්න මම ඇති කරනවා, උත්තර මම ලබා දෙනවා, ඔබ නිහඬව සිටිනවා. ගුරුවරයා එනවා, ගුරුවරයා කළුලෑල්ලේ ප්‍රශ්න ලියනවා, ගුරුවරයා කළුලෑල්ලේ උත්තරේ ලියනවා. ළමයි ඒක කොපි කරගන්නවා. ඉතින් කවමදාකවත් ඒ ඇත්ත දෙපයින් හිටගෙන වැඩ කරන මට්ටමට ඉන්නේ නෑ. සංවාදයක් තිබුණේ බුදුහාමුදුරගේ කාලෙත් තිබුණේ සංවාදයක්. කාලේන ධම්ම සාකච්ඡා, සද්ධම්ම ශ්‍රවණේ වගේම සාකච්ඡාවක් තිබුණා. ශ්‍රවණයයි සාකච්ඡාවයි එකට තිබුණේ. ගැටලු ඉදිරිපත් කළා. පිළිබඳව ගැඹුරින් කල්පනා කළා. මනස මේක තැම්පත් කරලා තියන්න මොනවා හරි කරඬුවක්ද, වස්තුවක්ද? මා කියන්න කැමති මනස තැම්පත් කරලා තියෙන නිසාම තමයි ওই තැම්පත් කරලා තියෙන තැනට හුරු පනින්නේ. හොරු පැනලා ඒක හොරකම් කරන් යන්නේ. එතකොට තමයි කම්පණේ වෙන්නේ. දැන් චෛත්‍යවලත් තැම්පත් කරලා තියෙනවනේ එක එක දේවල්. ඒ වගේ අපිත් මනස තැම්පත් කරලා තියෙනවා. මොනවද? කුමන හෝ දෙයක් තැම්පත් කරලා තියෙනවා. ඊට පස්සේ ඒක යම් ස්වභාවයකින් චලනය වෙනවා. චලනය වුණාම ඔන්න අපි කම්පණේ වෙනවා. තැම්පත් කරන්නේ සංස්කාරයක්. තැම්පත් කරන්න දෙයක් නෑ මෙතන. ඔව්, තැම්පත් කරගෙන ඉන්න එපා මනස. දැන් මම මනස තැම්පත් කරගෙන හිටියොත් එහෙම කවුරු හරි කාට හරි ඇවිල්ලා පුළුවන් මාව හොලවන්න. දැන් ඔබ ඒක තේරුම් කරගන්න, මේ තැම්පත් කරගෙන ඉන්නවයි කියන එක ඇතුලේ තියෙනවා මේ රැකගෙන ඉන්නවයි කියන අදහස. ඒක එසේ නොවන අර්ථයකින් කෙනෙක් කියන්නත් පුළුවන්. ඔව්. ඔව්, ඒක අර ඊට වඩා වටිනා අර්ථයකින් කියන්න පුළුවන්. නමුත් බොහෝ දෙනා තැම්පත් කරගෙන ඉන්නවයි කියන එකේ අදහස කරන්නේ මොකද? යමක් රැකගෙන ආරක්ෂා කරගෙන සුරක්ෂිත කරගෙන ඉන්නවයි කියන එක. එසේ ආරක්ෂා කරගෙන සුරක්ෂිත කරගෙන ඉන්න ඕනම දෙයකට සිදුවෙන දේ තමයි යම් පහර පැහැර ගැනීමක් වෙන්න පුළුවන්. ගින්නෙන්, හුළඟෙන්, සොර සතුරන්ගෙන් නේද, භූමිකම්පාවෙන් ඔය දේවල් වල නැති වෙනවා වගේ මේ සිතේ තියෙන දේත් යම් මොහතක අර තැම්පත් වෙච්ච එක, සංසුන් වෙච්ච එක අසංසුන් වෙන්න පුළුවන්. සබ්බේ සංඛාරා අනිච්චා කියපු තැන තැම්පත් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අතහැරියොත් අපිට ආයි තැම්පත් කරගෙන ඉන්න දෙයක් නෑ. ඔව්, එක පැත්තකින් අපි තණ්හාව ඔස්සේ තව තව සකස් වීම වලක්ව ගන්න ඕන. ඊළඟට සකස් වෙච්ච ටික අයින් කරන්න ඕන. දැන් කුණු දාල යන තැනන් නම් අපි මෙතන කුණු දාන්න එපා කියලා බෝඩ් එකක් ගහනවා. ඊට පස්සේ දාපු කුණු ටික අපි සුද්ධ පවිත්‍ර කරලා මේ පිරිසුදු කරනවා. මේ දෙපැත්තම සිදු වෙන්න ඕන. අර තව තවත් ගිනි ගන්න ස්වභාවයන් වලක්වාලීමත් ගිනි ගත්ත ටික නිවාලීමත් සිදු කරන ගිනි නිවන හමුදාව. දැන් ඔබ ගිනි නිවන හමුදාවක්. ඔබේ මනසම ඔබ නිවා ගන්න කෙනෙක්. මනස හිස් කර ගන්න ඕන. හිස් බව කියන්නේම මනස තමයි. හිස් බව තුලත් මනස පවතිනවා. මනස වරක පිළිලා තියෙන්නත් පුළුවන්. මනස වරක හිස්ව තියෙන්නත් පුළුවන්. නමුත් මේ මනසෙම තමයි වේලාවක පැහැදිදී, වේලාවක බොරදී ගෙන යන්නේ. එතකොට හිස් කරලවත් අපි තියාගන්න ඕනේ නෑ මේක. මනස හිස් කරලවත් තියාගන්න අවශ්‍ය නෑ. මනස කියලා දෙයක් තියෙනවද? ඒක බලන්න ඕන තමා තුළ නේද? දැන් කෙනෙක් අහනවා තුවාලයක් කියලා එකක් තියෙනවද? එක්කෙනෙක් කියනවා තුවාලයක් කියලා එකක් නැහැ. තව එක්කෙනෙක් කියයි තුවාලයක් කියලා එකක් නැති වෙන්නේ කොහෙද මේ මගේ අතේ තියෙන්නේ? ආ ඇත්ත, ඔයාට තුවාලයක් තියෙනවා, මට තුවාලයක් නැහැ. පැහැදිලිනේ? දැන් මනසක් තියෙන නිසානේ වේදනා තියෙන්නේ නේ. මනසක් තියෙන නිසා වේදනා තියෙන්නේ. දැන් අපි මේ ලෝකයේ එක්කෙනෙක්ගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට ආරාමයක් තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මට ආරාමයක් නැහැ. ඔබ වහන්සේට වංශයක් තියෙනවද? මට වංශයක් නැහැ. ඔබ වහන්සේට ජාතියක් තියෙනවද? මට ජාතියක් නැහැ. ඔබ වහන්සේට ආගමක් තියෙනවද? මට ආගමක් නැහැ. ඔබ වහන්සේ දෙවියෙක්ද? මම දෙවියෙක් නෙමෙයි. ඔබ වහන්සේ මිනිස්සෙක්ද? මම මිනිස්සෙකුත් නෙමෙයි. ඔබ වහන්සේ අර බුදවරු අතරින් එක් බුදවරයෙක්ද? මම බුදවරයෙකුත් නෙමෙයි. මම මේ සියලුම මේ ගුණාංග, බුද්ධිමය, සංස්කාරක ලෝකයේ තුලින් නික්මුණු කෙනෙක්. මම සම්මා සම්බුදු කෙනෙක්. සම්බුත්ඥාණයෙන් අවබෝධ කරගත්තා කියන අර්ථය නෙමෙයි සම්මා සම්බුද්ධ කියන එකේ අර්ථය. එහෙනම් ඉතින් සම්මා දිට්ඨි කියන එකෙත් අර්ථය ඒක වෙන්න එපා. ඈ සම්මා සම්බුද්ධ කියන අර්ථය ඒක නෙමෙයි. බුද්ධි කරගන්න ಗುಣ. දැන් බලන්න හිස් බව බුද්ධි කරගන්නවා. මෙහෙමයි කියලා බුද්ධි කරගන්නවා. තැම්පත් කරගන්නවා. මනස බුද්ධි කරගන්නවා. කුමන හරි බුද්ධි කරණයක සිටිනවා. බුද්ධිමතුන් කියලා කියන්නේ බුද්ධියේ ඒකේ යම් ස්වභාවයක ග්‍රහණය කර ගැනීමක්, යම් උකහා ගැනීමක් කරගත් කෙනා. ඒ දෙයින් තව වර්ෂයකින් කිව්වොත් මත්වීමකුත් තියෙනවා. දැනුම මනුෂ්‍යයට වේදනාකාරී. මේක දරාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ හැම දැනුමක්ම විචිකිච්ඡා සහගතයි. වෙනස් වෙන්න පුළුවන්. 100ට 100ක් ස්ථීර වාගේ කිව්වත් ස්ථීර නෑ කියන කෙනාට. සම්මතයක් තියෙන්නේ. එනිසා බුද්ධිකරණය නෑ. ලෝතර බුදුරජාණන් වහන්සේ කෙනෙකු ළඟ බුද්ධිකරණය නෑ. තියෙන්නේ මේ සම්මයක් බුද්ධ කියන ගුණය. ඒක බරක් නෑ. මේ බරක් හැටියට දරාගත්ත දෙයක් නෙමෙයි බුදු බව කියන්නේ. කිසිදු බරක් හැටියට දරාගත්ත දෙයක් නෙමෙයි බුදු බව කියන්නේ. අවබෝධය කුමක් ගැන අවබෝධයද? දැන් ওই බුද්ධිකරණය කියන තුල අපි එල්ලිලා ඉන්න නිසා අර බුද්ධිකරණයෙන් තොර වූ සම්මා සම්බුදුවරු ගැන දැනගන්න බැරි වෙනවා. එක බුද්ධිකරණයක් අතහරින්නේ තව බුද්ධිකරණයක් කරලා. එක සංකල්පයක් අතහරින්නේ තව සංකල්පයක් හදලා. එක දෘෂ්ටියක් අතහරින්නේ තව දෘෂ්ටියක් හදලා. විවෘත වෙන්නේ හැමතිස්සෙම ක්‍රියේට් කරගත්ත හදාගත්ත ලෝකයක ජීවත් වෙන්නේ. ආගම් හදාගෙන, සංස්කෘතිය හදාගෙන, ජාතිය හදාගෙන, වර්ගය හදාගෙන, කුලය හදාගෙන, නිලය හදාගෙන. ඇත්ත වශයෙන්ම ඕවට කියන්න පුළුවන් මානසික රෝග හදාගෙන කියලා. මානසික රෝග හදාගෙන මගෙන් දවසක් ඇවිල්ලා අහනවා ඔබ වහන්සේගෙන් මේ නිකාය මොකක්ද කියලා. මං කිව්වා මට නිකායක් නැහැ කියලා. මට නිකායක් නැහැ. ආගමක් නැති මට නිකායක් කොහෙන්ද? ඈ ජාතියක් නැති මට නිකායක් කොහෙන්ද? සිංහල ජාතියේ ඉන්නකන් හරි අර ජාතියේ ඉන්නකන් හරි නෙවෙයි මේ ලෝකේ බුද්ධිමතුන් ඉන්නකන් සද්ධර්මයේ තියේවි. බුද්ධිමතුන් ලෝකේ අතුරුදහන් වුණු කල සද්ධර්මයේ නැති වේවි. පිස්සු බවට පත් වුණොත් සිංහලයන් එකයි මුස්ලිම් එකත් එකයි හින්දු එකත් එකයි කතෝලික එකත් එකයි. ආයි කියන දෙයක් නැහැ, පිස්සුම තමයි. හොඳ වුණාම සත්පුරුෂ වුණාම මුස්ලිම් අයත් හොඳයි, ක්‍රිස්තියානියත් හොඳයි, බෞද්ධ අයත් හොඳයි, හින්දු අයත් හොඳයි, කවුරුත් හොඳයි. මිනිස්සු චින්තනයෙන් පහළට වෙලා ඉන්නකම් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න බෑ. මිනිස්සු පූර්ණත්වයටපත් වෙන්නේ නෑ, මිනිස්සු පෝසත් වෙන්නේ නෑ. හිතාගෙන ඇති මිනිස්සුන්ට ගෙවල් දොරවල් වැසිකිලි කැසිකිලි හම්බ වුණා මිනිස්සු සන්තෝෂයෙන් ඉඳී කියලා. ඉන්නේ නෑ. හයිවේස් නෙමෙයි හැම මිනිස්සයෙකම ගෙදරටම කපීර් යානයක් දුන්නත් යන්න මිනිස්සුන්ට ඒ වේගය මදි. ඈ දැන් අපේ මහත්තයට වැඩට යන්න කපීර් යානයක් හම්බ වෙනවා හඬේ වේගෙට යන්න. ඕක මදි වෙනවා. ඕකෙ නගින්න ලෑස්ති වෙලා ගෙදර ගෑනු කෙනාට කෑ ගහන ওই ඉක්මනට බත් එක ගේනවා. ওই වෙලක් බරක් වෙලා තියෙන්නේ මේක විනාඩි දෙකක් යනවා යන්න. ඒක තමයි තියෙන ස්වභාවය. අතහැරීම අතහරින්න. දැන් තුමි ඇහුව අතහරින එක හරිද කියලා. අතහැරීම අතහරින්න. දැන් ඒකෙන් ඔබට ග්‍රම්‍ය වෙන අදහස මට කියන්න. දැන් මේ අපේ ලොකු දේශකයෝ ඉන්නවා දේශනා කරනවා කරනවා කරනවා කරනවා ගෝලියෝ ටික එතනමයි. ගෝලියෝ ටික මීයට පිම්බ වගේ අහගෙන ඉන්නවා. දේශකයා ප්‍රශ්නේ දාන උත්තරේ දාන එයා ලොකු හඬකින් ලොකු දේශනයක් කළා. අමා මහ නිවන් සුව ලැබේවා කියලා බැහැලා ගියා. ගෝලියෝ ටික නාකි වෙනවා. ඉතින් මං කාතකින් වාග්යවන්තය එසේ නොකර සිටීමට මම වග බලාගෙන තියෙනවා. මොකද මට මේකෙන් යම් කිසි කෙනෙක් ගොඩ යන්නේ නැත්නම් මට හිරිගිතයි මං කරන දේශනාව. ඒකයි මට තියෙන ප්‍රශ්නේ. මට කීයක් හම්බ වුණා කීයක් මොනතරම් උපකාර කළත් මට ඒක වැඩක් නැහැ. මට හිරිගිතක් ඇති වෙනවා මං ඇති කරන දේශනාව තුළ කෙනෙක් නැගී හිටින්න නැත්නම්. අතහැරීම අතහරින්න. ඔබට එය තේරෙන්නේ මොන විදියට? අහ අල්ලා නොගැනීම නා බැඳීම් විරහිත බව හැමෝගෙම අදහස් හරි වැදගත්. මේ ඔක්කොම එකට එකතු වෙනකොට හොඳ සාරවත් ගුණයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. දැන් අතහැරීම අනිවාර්යෙන් අතහරින් අල්ලා ගැනීම අනිවාර්යෙන් අතහරින්න ඕන කාරණයක්නේ. ඇලීම කියන එක අතහරින්න ඕන කාරණයක්. මේ නව වචනයක්නේ, අලුත් වචනයනේ, මේ සමාජයේ නොඇසුණු වචනයනේ, ජනප්‍රිය නොවු වචනයනේ. අතහැරීම අතහරින්න, අල්ලා ගැනීම අනිවාර්යෙන් අතහරින්න ඕනේ. ඒක අපි ජනප්‍රියව පන්සලේ අපි හැමදාමත් තණ්හාව දුරු කරන්න, තෘෂ්ණාව දුරු කරන්න, අල්ලා ගැනීම, උපදා ගැනීම, උපාදානය කිරීම නැති කරන්න කියන එක. ඒක අනිවාර්යයෙන් සිද්ධ වෙන්න ඕනේ. ඊළඟට අපි තව පියවරක්, නව පියවරක් ආවා. ඊට පස්සේ මේ අතහැරීමත් අල්ලගෙන ඉන්නයි ඉන්න ඕනේ. අතහැරීමත් අතහරින්න. පිනත් දැන් අපි අය ඉන්නෝනේ පින් කරන අය. අපි උගන්වනවා මෙතෙන්දි පිනක් දන් දෙන්න. තව දානයක් අපි පියවරක් ඉස්සරහට තිබ්බා. පිනක් දන් දෙන මිනිස්සු වෙන්න. හබෝ ඒක නම් බෑ. ඒ මොකද පින දන් දෙනකොට මම අතහරින්නේ සුමනා, සුජාතා, පත්මා, යසෝදරා, උප්පලවන්න. ඒගොල්ලෝ අතහරින්න බෑ. මොකද අර පින හරහා මං අල්ලගත්තේ ඒගොල්ලෝ. අනේ පිටුසුතුමාල මම අල්ලගත්තේ. අනේ ඒගොල්ලොත් අතහරින්න සිද්ධ වෙනවා. දැන් මොකද ඒගොල්ලොත් අතහරින්නේ නේ? උප්පලවන්නා, උප්පලවන්නා වගේ රුවේ ආශාව අතහරිනවා. අනේ පිටුසුතුතුමා ධනේ තියෙන ආශාව අතහැරලා දානවා. කෙනෙකු අතහැරීමත් අතහැරලා ඉන්න කෙනෙක් දැන් මේ මොහොතේ බලන්න අල්ලා ගැනීම සම්පූර්ණයෙන් අතහැරලා අතහැරීමත් අතහැරලා ඉන්න කෙනෙක් මම ප්‍රායෝගික කරන්න බලන්න, එයට අනුගත වෙන්න බලන්න. මානසිකව තියෙන සංවේදනාව දැනෙනවා. පා වෙන ගතිය, සැහැල්ලු බවක් දැනෙනවා. දැන් පාර අයිනට දැන් අපි ගියාම ප්‍රධාන නගරයකට, ඒ නගරේ වාහන ගණන් කර කර ඉන්න මිනිස්සෙක් දුටුවොත් එහෙම ඔබ සලකන්නේ මිනිස්සයා මොන වගේ කෙනෙක් කියලාද? පිස්සු මනුස්සයෙක් කියලා. එකයි දෙකයි තුනයි හතරයි අන්න රතු පාට කාරකක් අන්න එහෙමයි කේකේ යන. ඒක තමයි ස්වභාවය. සිතිවිලි වල ප්‍රශ්නයක් හදාගන්න එපා. ඔය සිතිවිලි වල කිසි දෙයක් නැහැ. ඒක උඩු හිතේ මොළයත් එක්ක ක්‍රියාත්මක වෙන ටයිමර් එකක් වගේ වැඩ කරන ස්වභාවයක් තියෙනවා. ඒක තියෙන්න ඕන. එයාට දුන්නාම ඒ වෙලාවට අවදි වෙලා ඒ අදහස එනවා. දැන් මට අද වෙන කාර්යයක අදහසක් දීලා නැති නිසා මෙයා අවදි වෙවි කියන මොකුත් මට කියන්නේ නැහැ. හැබැයි මම මේක මෙයාට ටයිමර් එකට යම් යම් දේවල් ටිකක් ලබා දුන්නාම එයා ඒක අවදි වෙවි නැවත නැවත එලාම් එකක් දෙනවා. ඔයා අර වැඩේ කරන්න ඕන 10ට, මේ වැඩේ 11ට තියෙනවා, අර වැඩේ 12ට යන්න ඕන, මෙහෙම මෙහෙම මේ කියන්නේ මතක් කරනවා. ඒ தત્ත්වේ නැති කරගන්න හදන්න එපා. ඒ தત્ත්වේ නැති වුණොත් පිස්සෙක් වෙනවා. ඒ தત્ත්වේ තියෙන්න ඕන. ඒක අපි දෙනදී අපිට උවමනා විදියට හැසිරෙන්න ඕන ටිකයි අපි මේ දීලා තියෙන්නේ. දැන් අපි මේ නැති කරගන්න උත්සාහ කරන්නේ අපි ටයිමර් එකකට එහෙම නැත්තම් අපේ මොළේට දෙනවට වැඩි ප්‍රශ්නයක් ගැටලුවක් අපේ යටි හිතේ ගැඹුරු මනසින් අපිව දවන පුළුස්සන ගතියක් තියෙනවා. තමන්ගේ පාලන විරහිතව තමන්ට බලපෑමක් තියෙන ගුණයක් තියෙනවා. ආන්නේ ගුණයයි විහෙත විද්වංශනය කරන්න ඕන. දුරු කරලා දාන්න ඕන. එහෙම නැතුව තමන්ගේ ඔළුවට තමන් දීලා දෙයක් ආයේ එක වරදක් හැටියට සලකන්න උවමනාව නෑ. මම මගේ මනසට ලබා දීලා හෙට උදෑසන මෙන්න මේ බත් වර්ගය, මෙන්න මේ ඉන්දියාප්ප හදලා, මේ රොටි හදලා කන්න ඕනේ කියලා උදේ පාන්දර රොටි කන්න ලැහැත්තිලා මට රොටි කන්න තෘෂ්ණාවක් තියෙනවද දන්නේ නැහැ කියලා ඒක බලන්න දෙයක් නැහැ. ඒක තමන් සිය කැමැත්තෙන් හදලා තියෙන්නේ. ඊළඟට වෙනම තියෙනවා මානසික ආසත්ත භාවයෙන් කින් ක්‍රියාත්මක වෙන චේතනා කර්මයකින් ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය තමයි මිනිස්සුන්ට බලපෑමක් ඇති කරවන්නේ. ඒකට දැඩි බව කියන එක ඇති කරවන්නේ මමංකාරයෙන්. එහෙම නැත්නම් දැඩි බව කියන එක නැහැ. ඒ ඕනම කාරණයක දැඩි බව නිසානේ විනාශය සිද්ධ වෙන්නේ. ප්‍රේම සම්බන්ධතාවයක එකිනෙකා මරා ගන්න, සිය දිවි හානි කර ගන්න, කොටා ගන්න දැඩි භාවය නිසා. තේරෙනවද? දැඩි භාවය නිසා. ඒ නිසා පුතඥයෙකුට නම් කවදාවත් එහෙම ලොකු බැඳීම් හදා ගන්න ඉඩ දෙන්න හොඳ නැහැ. අනිත් පැත්තට බෑ කියපු ගමන් යන්න පිළියෙ. කන්දේ පල්ලයට පැන්නා. ඉතින් ඒ නිසා හරි භයානකයි. දැඩි භාවයෙන් යුක්තයි. දීපල වේවා, ධනිය වේවා, යාන වාහන වේවා, ඒවට තියෙනෝ අර මේ සුරක්ෂිත කරනවයි, ඒ හොඳින් පාවිච්චි කරනවයි කියනවයි කියන දෙයට වැඩි හා ගියපු ආසත්ත භාවයක් තියෙනවා. ඇලීමක් තියෙනවා. ඇරිතෘෂ්ණාවක් තියෙනවා. පුජ්‍යලයන්ට සමහරලාට එහෙමයි. තමන්ගේ දුවාට, දරුවට, සමහරලාට මහත්යෙට, තමන්ගේ නෝනට එතනින් එහාට ගියපු තමන්ගේ කියලා අයිති කරගන්න දැඩි බවක් තියෙනවා. ඒක එහෙමයි. ඒක තමයි හානිකරදායක තත්ත්වය ඇති කරවන්නේ. ඒ දැඩි බව හටගන්නේ මමංකාරය නිසා, මමෙක් ඉන්නවයි කියන දෘෂ්ටිය නිසා. මෙතන මමෙක් නැහැයි කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. මමෙක් නැහැයි කියලා ප්‍රත්‍යක්ෂ වෙන්නේ මම දුරු වුණාට පස්සේ. එහෙමනම් මම හොය හොයා මම මටම පහර දෙන්න ඕන. මම හොය හොයා මම මටම පහර දෙන්න. දැන් වෙන අයනේ හොය හොයා පහර දුන්නේ. දැන් මෙතන හොයන්නේ මම කවුද? මම කොහෙද ඉන්නේ? තේරුම් ගන්න ඕන, ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන මමංකාරය තමයි මාව විනාශ කරන්නේ. සමහර අය තේරුම් අරගෙන්නේ යාළුවෝ තමයි මං විනාශ කරන්නේ කියලා. එතකොට යාළුවගෙන් බේරෙනවා. සමහර අය තේරුම් ගන්නෝ නෑයෝ තමයි මාව විනාශ කරන්නේ. එතකොට නෑයන්ගෙන් බේරෙනවා. එතනින් එහාට ගිහිල්ලා දැන් තේරුම් ගන්න ඕන මාව විනාශ කරන්නේ මමත්වයයි. මට මේ පීඩනවල ඇති කරන සසර දුගතිය ඇති කරන ප්‍රධාන සාධකේ මමත්වයයි. මේ මමත්වයක් මම දුරු කළ යුතුයි. මමත්වය දුරු කළ යුතුයි. දැන් බුදුහාමුදුරුවෝ මේ පොඩි නෑ, ලොකු නෑ, ඒ අත්හැරලා දැම්මනේ. යාළුවත් අත්හැරලා දැම්මනේ. යාළුවෝ නෑනේ බුදුහාමුදුරන්ට. යාළුවෝ නෑ. ශ්‍රාවකයෝ ඉන්නේ. යාළුවෝ එක්ක කවුරුවත්. මට මමක් නැති තැන කොහෙද යාළුවෝ? මට මමත් නැති තැන කොහෙද නෑයෝ? මේ ලෝකෙ මිනිස්සු මේ හදාගෙන පවතින සියල්ලම පිස්සංගේ පිස්සු වැඩ ටිකක් කියලා බුදුවරු දැක්ක ඥානය උදා කරගත් ඕන කෙනෙකුට පේනවා. ඔය බලන්න පාර මැද ඉරක් අඳිනවා. පොලිස් කාර්යයක ගහක් යට ඉඳන් හැංගිලා බලන් ඉන්නවා. පාර මැදට පයින්නෝ. ආ කැපුවා නේද ඉර? අර මිනිස්සයා ගිනි අරගෙන පිච්චිලා අර මිනිස්සයාට බැන වැදිලා. අර ඉරක් ගහගෙන කරන වැඩ. ඒකත් මේ කවුරුවත් නැති තට්ට පාළු පාරකට වෙලා ඉන්නේ. මොකද එතකොටනේ මිනිස්සෙක් එච්චර සැලකිල්ලක් එළිය නැතුව වාහන පාරේ නැනේ යනවනේ. ආන්න ඉර කැපුණා. පිස්සු. ඉතින් මේ පුතඥ ලෝකේ සමස්ත නිර්මාණය පැවතුම් ටික පිස්සුයි කියලා තේරෙන්නේ ඒ ලෝකෙන් නික්මිලාම බලන්න ඕන. ඌනතාවයකින් අසහනයකින් හැමදාම පෙළෙන ග්‍රාම්‍ය වූ නොදියුණු වූ කියන එකයි ග්‍රාම්‍යය කියන එකේ අදහස් වෙන්නේ. නොදියුණු සංකල්ප වලින් ගහනව ජීවත් වෙන පිරිසක් මේ ලෝකේ මිනිසුන්. ඒ නොදියුණු වූ මති මතාන්තර ඔස්සේ තමයි ඔය දුවගෙන යන්නේ. දෙවුණු වෙන්නේ මිනිස්සේ මනසේ දර්ශන මොඩ නැගිලි වලින් නොවේ. තේරුණානේ? බලන්න ඔබේ මනස කිරලා බලන්න ඔබේ මනසේ සහනය 100ට කීයද? අසහනය එහෙම නැත්නම් දැවීම 100ට කීයද කියලා බලන්න. ඔය සතුටෙන් ඉන්නවයි කියන එක දුකෙන් ඉන්නවයි කියන එක එක පිරිසක් ඉන්නෝ මනින්නේ මමත්වය තුලින්. තව පිරිසක් ඉන්නවා ඕක මනින්නේ මමත්වයෙන් තොරව. ඒ ලෝකෝත්තර සද්ධර්මය අවබෝධ කරගත්ත කෙනා මමත්වයෙන් තොරව මනිනවා සතුට මෙච්චරයි දුක මෙච්චරයි කියලා. මමත්වයේ තුල ඉන්න කෙනාත් මනිනවා සතුට මෙච්චරයි දුක මෙච්චරයි කියලා. දැන් ලෝකෝත්තරව මනින කල්හි පුතජන භාවයෙන් යුක්තව මමත්වයෙන් යුක්තව සිටින කෙනෙකු විසින් මනින දුක මෙච්චරයි සතුට මෙච්චරයි කියලා මනින කොටස් දෙක තියෙනවනේ. ඒ කොටස් දෙකම දාන්න වෙන්නේ දුක පැත්තට. ternary දුක මෙච්චරයි සතුට 120යි 180යි සතුට 120යි දුක කිව්වනම් ඒ දුකයි සතුටයි දෙකම දාන්න වෙනවා ලෝකෝත්තරව මනින විට දුක පැත්තට. එතකොට එයා 100ට 100 දුකේම තමයි. ඇදෙන්නේ මේ හැම කෙනෙක්ම මේම සිටියට රිදවන්න බැරිද? බැන්නොත් රිදෙන්නේ නැද්ද? රිදෙනවා. රිදෙන්නේ නැති තැනකින් ක ක්‍රමයක් නැතුව ඉන්න පුරුදු වෙන්න ඕන. අපි ක්‍රමවේදයකට බැස ගන්න හැම මොහොතකම මේ රිදුම් ඇති වෙනවා. මං ඊයේ ඉංග්‍රීසි වචනයක් දැක්කා, without I nothing stress කියලා නේ. මමත්වයෙන් තොරව නම් අසහනය නැහැ. ක්‍රමවේදයක් නැහැ කියන එකේ අදහස මමත්වය නැහැ කියන එක. ක්‍රමවේදයක් තුල කර්මකාරකයා සිටිනවා, චේතනාව පහළ වෙනවා, කර්මකාරකයා කර්මකාර කරනවා, කරන කර්මයට ප්‍රතිවිපාක විඳිනවා. විඳීම නිසා වේදනාව හට ගන්නවා. ඒ වේදනාව දුක වේදනාවක් බවට පත් වෙනවා. වේදනාව දුකයි. දැන් අපි ලෞකික ලෝකයේදී සුඛ වේදනා දුක් වේදනා කියලා දෙකකට බෙදුවත් වේදනාව දුකයි. හිතට වේදනාව දුකයි. ඕනම දෙයක් වැඩි වුණහම දුකයි. සීතල වුණත් වැඩි වුණහම දුකයි. රසය වුණත් වැඩි වුණහම දුකයි. වේදනාව දුකයි. එනිසා සුඛ වේදනාව අල්ලගන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. සුඛ වේදනාවත් අතහරින්න, දුක් වේදනාවත් අතහරින්න, උපේක්ෂා වේදනාවත් අතහරින්න. යදා පඤ්ඤාය ප්‍රස්සති, ප්‍රඥාවෙන් නිවැරදිව මේක දකින්න. ප්‍රඥාවේ ඉලක්කය හරියට ඇවිල්ලා නැහැ. හරියට ආවනම් එයා දකිනවා මමත්වයෙන් තොරව. සර මමෙක් කියලා කෙනෙක් මං ඔළුවේ ගැට ගහගෙන හිටියේ. එයාව දාලා තමයි බලන්නේ ලෝකේ දියා. ඒ මිලි කට්ට වගේ එක. ඒකෙන් තමයි හැමදේම ග්‍රහණය කරන්නේ. මාළු අල්ලන්න දාන්නේ මිලි කට්ට ඒ වගේ අය. අය ඒක නමලා හදන්න ඕන අර අයියගුර. ඒ වගේ. ඒකෙන් තමයි ගන්න. ඊට ඒ මිලි කට්ට නැහැ. අය නැති වුණා නම් ඉවරයි. පුජ්‍යල වාක්‍යයක්නේ හැදෙන්නේ. හැම වාක්‍යයක් තුලම තියෙන්නේ පුජ්‍යල වාක්‍යය. යම් කිසි කෙනෙක් දෙයක්, සිද්ධාන්තයක්, කාරණයක්, සංකල්පයක් ග්‍රහණය කරනවා මයි ඕනම වචනයකින්. එහෙත් මේ අපි කතා කරන වචනවල දෙයක්, සංකල්පයක්, කෙනෙක්, සිද්ධාන්තයක් ග්‍රහණය කරන්නේ, ගොනු කරන්නේ නැත. එබැවින් මේ වචන සියල්ල අපි ප්‍රතික්ෂේප කළා මේ වචනවලට වැඩි, වචනවලින් කියවෙන්නේ නැති ශබ්ද තරංගයක්, වේගයක් අපි ධර්මය තුල ගොඩනගනවා. ඒක තමයි, ඒකට තමයි සද්ධර්මය කියලා කියන්නේ. නේ, ඒක තමයි සද්ධර්මය කියලා කියන්නේ. කවුරුවත් තමන් ඉන්න දේ අතහැරලා මේ ධර්මයේ ඇහුවයි කියලා තමන් ආපු ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කිරීමක් වෙන්නේ නැහැ. ඒ ගමන් මගම තව දියුණු කර ගැනීම. එක්තරා පිරිසක් එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ බණ අහා ඉඳලා මේ ධර්ම මාර්ගයට යොමු වුණා. මම කිව්වා දරුවෝ ඔබ ඒ ධර්ම මාර්ගයේ කාලයක් හිටපු නිසා තමයි අද මම විඥානය කියනකොට විඥානය අඳුනගන්නේ. රූපේ කියනකොට රූපේ අඳුනගන්නේ. සංඥාව කියනකොට සංඥාව කියන්නේ මොකද්ද කියලා අඳුනගන්නේ. එහෙම නැත්තම් මට මේ පාඩම කරන්න ගොඩක් අපහසු වෙනවා. ඔබ යම් ගමම් මගක් ආවා එතන ඉඳලා ආරම්භ කළා මේ ගමම්ම. එහෙම නැතු එක ප්‍රතික්ෂේප කළා නෙමෙයි. ලදුරු පාසල ප්‍රතික්ෂේප කළා නෙමෙයි විශ්වවිද්‍යාලය යන්නේ. ඊට වඩා උසස් තැනකට යනවා. එනිසා ඔබ කරන මල් පූජා, පිච්චමල් පූජා, රෝස මල් පූජා, පළතුරු පූජා නේද? ගවයෝ නිදහස් කිරීම ඔය ඔක්කොම තියෙනවනේ. ඒ තියෙන තැනින් තව ඉහළට ගමන් කරනවා. ඒක වරදක් වෙන්නේ අරක ප්‍රතික්ෂේප කරන්නේ. ඔබ ආපු ගමන් මගේ ඒක පඩිපෙළක්. මොකද අපිත් එහෙම කරපු පිරිස. මම මුලින්ම කරපු භාවනාව කෝප භාවනාව. මම පත්තරයක දැක්කා හිත එකඟ කරගන්න ක්‍රමයක්. එවලෙම මම තේබීපු කෝප්පෙ තිබ්බා. ඒකේ තියලා තිබුණේ කෝප්පෙ ඉස්සරහින් තියලා කෝප්පෙ දිහා ඇස් දෙක ඇරලා බලාගෙන ඇසිපිය නොහෙලාම කෝප්පෙ කෝප්පෙ කෝප්පෙ කියලා හිතන්න කියලා. ඉතින් මමත් ඒ පත්‍රයේ තිබුණු සිද්ධියට අනුව කෝප්පෙ දිහා බලාගෙන කෝප්පෙ කෝප්පෙ කෝප්පෙ කියා හිටියා. කෝප්පෙ විතරයි ඊට එහා දෙයක් නැහැ. ඊට පස්සේ ඉතින් හිතෙනවා අපිට මේට වඩා මේක පොඩ්ඩක් බලන්න ඕන කියලා. ඔන්න පොත්පත් බලනවා. අපේ ගරු කටයුතු සාමින් වහන්සේලාගේ නායක හාමුදුරුවරුන්ගේ පොත්පත් බලනවා. ඊට පස්සේ ලෝක දාර්ශනිකයන්ගේ පොත්පත් බලනවා. ඊළඟට දැන් මේ පොත්පත් වලින් ගත්තට දැනුම මේ නිකන් පිහාමින්න බෑ වගේ. දැන් ගුවන් ඥානයක් හදන හැටි මේ පොතේ තිබුණයි කියලා ගුවන් ඥානයක් හදන්න බෑ. එකට ඇති වෙන්න ඕන ප්‍රායෝගික අවබෝධයක්. ඉතින් ඒ වගේ ප්‍රායෝගික කරපු අය හොයනවා. ඉතින් එහි මායගේ අඩුපාඩුකම් ආදී පේනකොට එක එක ගුරුත්වයන් අතහැර හැර නොයිකුත් නොයිකුත් ධර්ම ගුරුවරු සොයා යනවා. හැබැයි අර එක්කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ තව එක්කෙනෙක් අල්ලගෙන නෙමෙයි. ඒ සියල්ල එකතු කරගෙන මගේ අවශ්‍ය කරන නිවහන මම හදා ගන්නවා. ඒකයි හැම කිසි කෙනෙක් ප්‍රතික්ෂේප වුණේ නැහැ. හැම කෙනෙක්ගෙම අපිට යම ලැබුණා. දහස් වාරයක් මං වැරදුණයි කියලා කියන්නේ, වැරදුණයි කියන්නේ මං දහසකුත් දේ ඒ තුලින් ඉගෙන ගත්තයි කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ධර්මය පිළිගන්නවයි කියලා කියන්නේ කිසි දෙයක් ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි, ඉන්න තැනින් ඉහළට යෑම. ප්‍රතික්ෂේප කරන්න කිව්වහම නිහිතට හරි අමාරු. හාමුදුරුව කියනවා මේක ප්‍රතික්ෂේප කරන්න. දැන් දෙවියෝ අදහන මිනිස්සුෙකුට කිව්වොත් ඔය දෙවියෝ ප්‍රතික්ෂේප කරන්න කියලා යාට හරි අමාරුයි හිතින් ඒක කරගන්න. ආඩ කියන්න තියෙන කමන්න ඒක සම්මුතියනේ. ඔබ ඒක හෝම කරගෙන යන. දැන් ඕක උදාහරණයක් ගන්න පුළුවන්. අර දසදිස නමස්කාරය අර්ථයක් නැතුව නමස්කාර කරන කෙනෙකුට අර්ථයක් ඇතුව නමස්කාර කරන්න කියනවා. අර්ථයක් නැතුව දෙයියෝ අදහන කෙනෙකුට අර්ථාන්විතව ඒක දැකලා අදහන්න කියන්න පුළුවන්. අර්ථයක් නැතුව පඳුරක් දාන කෙනෙකුට අර්ථයක් ඇතුව පඳුරක් දාන්න කියන්න පුළුවන්. අර්ථයක් නැතුව බුදුන් වඳින අයට අර්ථයක් ඇතුව බුදුන් වඳින්න කියලා දෙන්න පුළුවන්. අර්ථයක් නැතුව පූජාවල් පවත්වන අයට අර්ථයක් ඇතුව පූජා පවත්වන්න කියන්නේ. කෙනෙක් භෞතික ක්‍රියාදාමයකින් නෙමෙයි අර්ථාන්විත වෙන්නේ දර්ශන ක්‍රමවේදයේ. කිසි ප්‍රශ්නයක් නැහැ. කතරගම ගියොත් මමත් පූජ වට්ටියකට අත ගහලා මමත් පළතුරු ටිකක් තියෙන මේ පූජ වට්ටියේ පිරිසත් එක්ක මමත් එකතු වෙයි. මොකද අර නැත්නම් අනිත් අය අතරේ මම නිකන් අමුතු සතෙක් වෙනවා නේද? ඒ ඉතින් අනිත් එකක කිසි ප්‍රශ්නයක් නැහැ. මේක තිබ්බා අනිත් අතට අපිම අරගෙන අපිම ඒකත් අනුභව කරලා කාල වේල සත්වෝසින් ආවා. කිසි වරදක් නැහැ. කිසි වරදක් නැහැ. එතකොට ඒක දෘෂ්ටි නෙමෙයිද? එවැනි ප්‍රශ්න නැහැ. එවැනි ප්‍රශ්න නැහැ. මට ඒක දේවල් කර එක දවසක් නම් අර මොකද්ද ඔළුවෙන් තියන්න හැදුවා ඒ එතකොට නම් මං කිව්වා ඕනේ නැහැ කියලා. මොකද හේතුව මේ මිනිස්සු බීලා වගේ හිටියේ මං දැක්ක ඔළුවෙන් තියන්න කියලා මට ගැහුවොත් එහෙම හදිසි. සමහර කපුව බොනෝනේ. නේ? ඒ නිසා බීලා වගේ දැක්ක මං ඕක තියන්න ඕවා කියලා උගොල්ලෝ. ආශිර්වාදයක් ලබන්න ඕන ආශිර්වාදයක් ලබන්න පුළුවන් කෙනෙක්ගෙන් ඇරෙන්න වෙන කෙනෙක්ගෙන් ලබන්න කිතේරුමක් නැහැ. කිසිදු ප්‍රතික්ෂේපයක් නැත. හැබැයි ඒවා අනුමත කරනවාද නෝ සම්මතයේ ඕන විදිහක ජීවත් වෙන්නත් පුළුවන්. කිසිම ප්‍රතික්ෂේපයක් නැහැ. හැමෝමත් එක්ක හිනා වෙන්න පුළුවන්. හැමෝමත් එක්ක කතා කරන්න පුළුවන්. හැමෝම මගේ මත උහුලන්න පුළුවන්. මේක ප්‍රතික්ෂේප කරොත් එහෙම වෙන්නේ නැති කියලා හිතා ගන්න පුළුවන්. ඔහු ඒක ප්‍රතික්ෂේප නොකරනවා නම් ඒක ඔහුට තියාගෙන ඉන්නට නිදහස දෙන්න පුළුවන්. ඒක ගැටනවා. මේ ප්‍රතික්ෂේපය සහ අනුමැතිය නිසයි මේ ඔක්කොම ගැටලු. ප්‍රතික්ෂේපය හා අනුමැතිය නැති පුජ්‍යලේ නිර්මාණය වෙනවා. පැහැදිලිද? බුදුවරු කියන්නේ, ආර්ය ශ්‍රාවකයෙක් කියන්නේ, රහතන් වහන්සේ නමක් කියන්නේ කවුද? ප්‍රතික්ෂේපය සහ අනුමැතිය නැහැ. එයා ඉතාම සොඳුරු මිනිස්සේ. දැන් පිරිසක් ඇවිල්ලා දවසක් මේ හාමුදුරුවනේ කළු ඇඳගෙන ආවේ ඒකයි මේ ශාලාවට ආවේ නැත්තේ. මං කිව්වා චාරිත්‍රයක් වශයෙන් සුදු අඳින එකක් තියෙනවනේ අපි වැඩසටහනකට, ඒක චාරිත්‍ර ධර්මයක් වශයෙන් ගැලපෙනවා, ඒක තමයි හොඳ. ඔත හදිසි වැරදිලා හරි කළු ඇඳගෙන ආවයි කියලා තහංචියක් නැහැ. වෙන ගමනකට සහභාගී වෙන්නත් එක්ක එමත් නැත්නම් හදිසියෙන් ආපු නිසා එයාටත් ඉන්න සුදුසු තැනක් තියෙනවා. ඒක සහභාගී වෙලා ඉන්න පුළුවන්. ඒක කිසි දණ්ඩ නීති සංග්‍රහයත් ඇත්තේ දඬුවම් නැහැ. ඒකේ ප්‍රතික්ෂේපයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් කළු වලට විරුද්ධ වුණොත් එහෙම හරි වෛරේ. දැන් ගොඩාක් අය මේ පුටු වල වාඩි වෙලා බණ අහනවායි කියලා සමහර දේශක සමහර අය හරි වෛරයි. එහෙමනම් ඒ දේශකයාත් බිම වාඩි වෙලා බණ කියන්න ඕන. එහනේ එයා හොඳ රාජාසනයක වාඩි වෙලා අර ඉන්න දායකයෝ ටික බිමින් තියලා ඔන්න මම බණ කියනෝ අහපිය. කෑ ගහනකොට කෑ ගහන්නේ අහපිය මං කියන දේ. බර අසෝන නේ. චින්තන නිදහස, ඇඳීමේ නිදහස, සංකල්පනා නිදහස දීලයි මිනිස්සේ ගොඩනගන්න ඕන. එහෙම නැත්නම් තර්ජනාත්මකව ගොඩනගන්න එක වැරදි. දැන් ආගම් වලින් සම්පූර්ණයෙන්ම කළා තියෙන එක මිනිස්යන්ට අඩුම තරමේ සමහර ආගම් වල මොකද ඒගොල්ලන්ට වෙනවම පොත් තියෙන පැත්තක් වෙන් කරලා තියෙනවා. දැන් මම මැලේසියාව වගේ ගියාම ඒ ආගමයට අනිත් පැත්තට යන්න බෑ. අනිත් පොත් වර්ග කියවන්න බෑ. ඒ පොත් විතරයි යන්න ඕන. අහුනොත් එහෙම දඬුවම්. සම්පූර්ණ චින්තන නිදහස නැති කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අපි බෞද්ධ හැඩයට කිසි විටක චින්තන නිදහස මේ නැති කරගන්න අපිට කියලා දීලා නැහැ. චින්තන නිදහස ඇති කරගන්න ඕන. ඒ චින්තන නිදහස තුලින් වැරදි චින්තන වලට සංකල්ප වලටපත් වෙන්නේ නැතුව, දෙවියන් ගිනි ගැනීම වලටපත් වෙන්නේ නැතුව හරිදී ලබන්න අපි දැනගන්න. තමන්ට දැනෙන දේ බලන්න. තමන් ගන්න දෙයින් තමන් පිච්චෙනවා නම් ඒ කියන්නේ ගිනි අඟුරක් අරන් තියනවා. තමන් ගන්න දේ තුලින් තමන් සැනසිලිදායක තත්ත්වයටපත් වෙනවා නම් තමන් සිසිලසක් කරන් තියනවා. එක්තරා මහත්මෙක් දවසක් ලොකු දර්ශනයක් ගැන ලොකුවට හඬ නගා ප්‍රකාශ කළා. මං කිව්වා මහත්තය වැඩි ඈතක යන්න ඕනේ, ඔබ කියන ධර්මය හරිද නැරිද කියලා බලන්න. ඔබේ මේ මොහොතේ මානසිකත්වයේ දිහා බලන්න. බැලුවා බැලුවාම ඇත්තනේ ඉන්න මේ දැනුත් ගිනි අරගෙන බණ කියන්නේ. අයි තියෙනවනේ ගෝඩ් ටීවී, පීස් ටීවී, බුද්දිස් ටීවී කියලා සමහරලා. ඒවයි සමහර ඒවා හොඳ නිමිච්චයි ඉන්නව. නමුත් අපිට සමහරලාට ගොඩක් වෙලාවට පේනවා දේශකයා නිවිල නැහැ. දේශකයා ගිනි අරගෙන කෑ ගහනවා නිකන් අර වාහනේට අහුවෙච්ච බල්ලෙක් වාගේ. වාහනවලට අහුවෙච්ච බල්ලෝ කෑ ගහන හැටි දැකලා තියෙනවා. බයිසිකල් වල එහෙම ඇපුණා. මට පේන්නේ ඒ වගේ ආගමික දේශකයෝ සමහර අය. ඈ බයිසිකලයට අහුවෙච්ච බල්ලා වගේ කෑ ගහනවා. ඉතින් එහෙම නොවි දේශකයත් හදවතින් නිවෙන්න ඕන. නිකම් බෑ හදවතින් නිවෙන්න. නිවෙන ධර්මයක් අවශ්‍යයි. නිවීමෙන් අහන්න ඕන. නිවීමෙන් ධර්ම එකතු කර ගන්න ඕන. අවබෝධ කර ගන්න කම් තරමක් කටුකොහලින් පිරිමාවතක් තියෙන්න පුළුවන්. එක පදනමකට එන්න එපා. සංකල්පයකට වේලාසනින්මපත් වෙන්න එපා. ධර්මය කියන්නේ මේකයි කියලා. ප්‍රත්‍යක්ෂ කර ගන්නා තුරු ධර්මයේ මෙයි කියලා හිතන්න එපා. ඒක වැරදි. විශ්වාස කරන්න එපා. ඒක බුදුහාමුදුරු විශ්වාසයට ඉඩ දුන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහ කරන්න. විශ්වාස කරනවා නම් හරි ලේසියි. මා කියනවා අපේ නිවස මේ වගේ කියලා. ඉතින් විශ්වාස කරන කෙනෙකුට විශ්වාසයේ මත පදනම් වෙන කෙනෙක් නම් කවදාවත් කල්පනා කරන්නේ හාමුදුරුවන්ගේ නිවස කොයි වගේද කියලා බලන්න යන්න ඕන කියලා. දැන් එයාට ප්‍රත්‍යක්ෂතාවයක් ඇති කරගන්න ඕනේ කියලා හිතන කෙනෙකුට තමයි කවදාහරි බලන්න යන්න ඕන. එහෙම නැත්නම් අපි පන්සලක් ගැන කියනවා. එයා විශ්වාස කරන කෙනෙක් නම් එයා ඒක අහගෙන විශ්වාස කරලා ඉන්නවා. ඒ නිසා එතන ඉන්න එපා. ප්‍රත්‍යක්ෂ කරගන්න බලන්න. දැන් අපේ බෞද්ධ අය හිතන්නේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම දන්නවා. සම්පූර්ණ වැරදි. දුක දන්නේ, අනිත්‍ය දන්නේ, අනාත්ම දන්නේ රහතන් වහන්සේ කෙනෙක්. මම දන්නේ ටිකයි. මේ දේශනා කරන මම දන්නේ ටිකයි. ඒක සම්පූර්ණද ටික දන්නේ. ඒක සම්පූර්ණයෙන්ම දන්නේ රහතන් වහන්සේ කෙනෙක්. එතකොට පුතජනේ කබමල් රේණුවක්වත් දන්නේ නැහැ. දුක සැපේ කියලා අල්ලගෙන ඉන්න ගමන් කියනවා දුකයි කියලා. අර කුහුල් හොරා පූල් ගෙඩිය කර උඩ තියාගෙන අහනනේ මොන පූල් ගෙඩියක්ද කියලා. ඒ වගේ ආත්මීය පදන මෙහෙමයි ඉන්නේ. එතන ඉඳගෙන අනාත්මයි අනාත්මයි කියලා කියනවා. නිත්‍ය පදන මෙහෙමයි ඉන්නේ. ඉඳගෙන මේක අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා කියනවා. දුකක් සැප කරගෙන අනිත්‍යත් නිත්‍ය කරගෙන අනාත්ම ආත්ම කරගෙන බෞද්ධ ජීවත් වෙන්නේ. ඔබට ඒක තේරුණාද? දුකත් සැප කරගෙන අනිත්‍යත් නිත්‍ය කරගෙන අනාත්ම ආත්ම කරගෙන. ඔබ පිළිවෙල මොහොම වුණත් කමන්නේ නැහැ. ඔබ පිළිවෙලට හදා ගන්නකො අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍යත් නිත්‍ය කරගෙන දුකත් සැප කරගෙන අනාත්මත් ආත්ම කරගෙන දර්ශනයකින් තමයි ජීවත් වෙන්නේ. බෞද්ධ ධර්මයේ වැරදිච්ච තැන ගොඩාක් දෙනකොට එනිසා මා ඔබට දේශනා කළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයත් ඒකේ අනිත් පැත්ත නිත්‍ය සුඛාත්ම කියන ඒ ලක්ෂණ තුන මේ ලක්ෂණ හයම අතහරින්න කියලා එවිට ඒ බෞද්ධයෝ කියනවා අනේ එකනම් කරන්න බෑ මම අර නිත්‍ය සුඛ ආත්ම ටික අතහරින්නම් මට අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් අතහරින්න බෑ. ඒක තමයි අපේ ආගම. ඈ නේද අපේ මතනේ? ඒක නම් හාමුදුරුවෝ අතහරින්න බෑ. ඒක අපේ ආගම. බුදු හාමුදුරුවෝ දීලා තියෙන්නේ අපිට. සංකල්පය අතහරින්න බෑ. කවුරු හරි කෙනෙක් ළඟ මැව්වොත් මේකේ දෙයියෙක් ඉන්නවා මේකේ යකෙක් ඉන්නවා මැව්වේ මේ පල්ලෙහා ගෙදර අප්පුහාමි මේ ලෝකේ මැව්වේ පල්ලෙහා ගෙදර අප්පුහාමි කියලා දැම්මොත් එහෙම අප්පුහාමි හැමදාම යදිනවා. අප්පුහාමි අතහරින්න ගියොත් අනේ බෑ අප්පුහාමි තමයි මේක මවලා තියෙන්නේ ඒ නිසා අප්පුහාමි අතහරින්න බෑ. තණ්හා දාසෝ මේ දෘෂ්ටිවල සංකල්පවල මිනිස්සු දාසයෝ. දාසයෝ කියන්නේ හිඟන්න වැඩකාරයෝ සේවකයෝ. දැන් මා කියන ධර්මයේ ගැටීමක් තියෙනවද කොයිබකවා? කිසි තැනක ගැටීමක් නැහැ. ඔය ඇලෙන තැන ගැටෙන තැන වළක්වන්නයි මේ ධර්මයේ දේශනා කරන්නේ. කිසි දෙයක් එක ගැටෙන්න නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෙයයි. ඊටාම පැහැදිලිව දේශනා කරන යංකෝ වික්ඛු දුක්ඛං తතරතේ චන්දෝ පහත බුදියම දුකන් එකක් හතරදමන දුක්ඛෝ සංස්කාරයන්න තාම පැහැදිලිව මේ අනිත්‍ය අර ලෝභෝ නිදානං කම්මානං සමුදයයි අලෝභෝ නිදානං කම්මානං සමුදයයි. ලෝභයෙන් හටගන්න කර්මත් අලෝභයෙන් හටගන්න කර්මත් සමුදය කරන්න නිදහස් කරා. අපි ලෝභය තබාගෙන අලෝභය, අලෝභය තබාගෙන ලෝභය අත්හරින්න ඕනේ. මේ දෙකේම තියෙනවා ලෝභ ද්වේෂ මොහ. මේවයි රැස් වෙන හැටි දකින්න, ආයෙ මේකේ විනාශය දකින්න. ඊට පස්සේ අපිට මේක කෙලවරට පරිශනය කරගෙන යන විට පැහැදිලි වෙන කාරණේ තමයි මේ හැම කාරණයක් තුලම තියෙන්නේ නැති ඇතිපෙනීමක්. නැති ඇතිපෙනීමක්, ඒකට කියනවා මිරිඟු ධර්මතාවය. නැති ඇතිපෙනීමක්, දැන් ජලය වගේ පේනවා, ඇතිපෙනීමක් තියෙනවා නැති. ගිනි වළල්ලක් වගේ පේනවා, ගිනි වළල්ලක් නැති. නැති නමුත් ඇති වගේ පෙනෙනවා. එතකොට මෙතන මමෙක් අපිට නිතරම රැස් කරන්නේ, ගොනු කරන්නේ දව හැමදාම මෙතන මමෙක් ඉන්නවයි කියන පදනමේ ගොනුවේ ශක්තියේ දර්ශනයේ දෘෂ්ටියේ ඉන්න නිසා. එතනින් අපි බැහැර වෙලා මේ සත්ව පුජ්‍යල ආත්ම කියන දෘෂ්ටි කියන තැන්වලින් බැහැර වෙලා සියලු සංස්කාරකයෝ ග්‍රහණය නොකර බලීමේ හැකියාව ඇති කරගන්න ඕනේ. සබ්බේ සංඛාරා අනිච්චා, සියලුම සංස්කාරකයෝ නිත්‍ය කර නොගැනීම. අනිත්‍ය කියන වචනේ තේරුම නිත්‍ය කර නොගැනීම. නිත්‍ය නැහැ කියන එක නේ. අනිත්‍යයි කියන්නේ නිත්‍ය නැහැ කියන එක. නිත්‍ය කර නොගැනීම, නියම කර නොගැනීම, අල්ලා නොගැනීම. අනිත්‍ය හෝ නිත්‍ය කරගත්තොත් ඔබ අනිත්‍යතාවය දකින්නේ. දුක හෝ සැප කරගත්තොත් ඔබ දුක දකින්නේ නෑ. අනාත්ම හෝ ආත්ම කරගත්තොත් ඔබ ආත්ම දකින්නේ නෑ. ඒ නිසයි ඔබ අනිත්‍ය දුක්ඛ අත්හරින්න ඕන, අනාත්ම අත්හරින්න ඕන, නිත්‍ය සුඛාත්ම අත්හරින්න ඕන. අනිත්‍ය දුක්ඛ අනාත්ම අත්හරිනවා, නිත්‍ය සුඛාත්ම අත්හරිනවා. ඊට පස්සේ එයා වැටෙන්නේ මොන දෘෂ්ටියද මට හොයලා කියන්න. යමෙක් මේ ලෝකේ නිත්‍ය සුඛාත්ම තත්ත්වරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වරියට පස්සේ යා වැටෙන දෘෂ්ටි මොකද්ද? එයාගේ මොන වගේ තත්ත්වයක්ද පවතින්නේ? අන්න ලෝකය ඉක්මවා ගිය, වචන ඉක්මවා ගිය, සියලු දර්ශන ඉක්මවා ගිය, සියලු ආගම් ජාති වර්ග කෝණ දෘෂ්ටි මේ තියෙන සියලුම කසල ගොඩවල් ඉක්මවා ගිය දර්ශනයකටපත් වෙනවා. ඒ තනත්තා තනත්තිය තනත්තෙක් තනත්තියක් නොවි මේ ලෝකයේ දෙස බලනවා ඇලීමින් ගැටීමින් තොරව. බලන්නේ කෝ දකින්නෙක් නැති තැන. ඒකට ස්වභාවික දැක්ම කියලා කියනවා. ඒ ස්වභාවික දැක්ම තථාගත දර්ශනය කියලා බුදුහාමුදුරු කියනවා. තථාගත දර්ශනය. තත්ත්වාකාරය පෙනෙන්නේ එවිටයි කෙනෙක් නොබලන අවස්ථාව. Without I. නතින් ස්ට්‍රස් කියලා හිතාගෙන දැකගෙන බලාගෙන ඉන්නවා. එයා මමෙක් නැති අවස්ථාවක්. මම දැන් මම කරපු දෙයක් නෑ. ඔව් ලෝකෝත්තරත්ව ඒ ලෝකෝත්තර ධර්මයේ රසයේ භුක්ති විඳින්න වාචික රසය නෙමෙයි සංකල්ප රසය නෙමෙයි මේ හා ශබ්ද රසය නෙමෙයි ගොඩාක් අද දේශකයෝ ගොඩාක් අය ඒක පවත්වාගෙන යන්නේ ගොඩාක් වෙලාවට ශබ්ද ඔව් ශබ්ද රසය ශබ්ද රසය තියෙන්න ඕන තිබුණා නමුත් ඒ තුලිනුත් අපි ගමනක් යන්න ඕනේ ඒ තුලිනුත් මිනිස් විහාපත් කරන්න පුළුවන් ඉතින් එහාට ඇවිල්ලා අර්ථ රසය එන්න ඕන අර්ථ රසයනුත් එහාට එන්න ඕන ධර්ම රසය ලෝකෝත්තර රසය ලබන්න ඒක තමයි අමා රසය බවට පත් වෙන්නේ ඒක තමයි ලෝකෝත්තර කුසල් බවට පත් වෙන්නේ අවේදිත වූ සතුට බවට පත් වෙන්නේ ඒකනේ හැන්ඩල් කිරීමක් ක්‍රියේට් කිරීමක් කන්ට්‍රෝල් කිරීමක් ඒ මුකුත් නැහැ එඩිට් කිරීමක් මුකුත් නැහැ විවෘත හදවතක් ඇති සජීවී ලයිව් මිනිස්සේ බවට පත් වෙනවා ඉංග්‍රීසි ගැලිතෙන්නේ කියනවානේ කවන්නේ මොකද මේ සමහර අයට මේ දැනෙන්නේ ඒ එක් වචනේ මොකද පුරුදු වෙලා තියෙන ඇඟේ තියෙන මේ විදියට සමහර වචන අපි ඇත්තෙම කියනනම් සිංහල වචනේ භාවිතා කරන්නෙම නෑනේ නේ සමහර කරුණු වලට දැන් බස් එක කියලා භාවිතා කරන නිසා ඈ සිංහනේ ඕනේ ස්ටෑන්ඩ් එක කියලා භාවිතා කරන නිසා ඈ ඒක භාවිතා කරන නිසා නේ මුකුත් නෑ කායක කියලා භාවිතා කරන නිසා ආයි ඒක සිංහල වචනයක් දන්නෙම නෑ අපි ගොඩක් ඈ ඈ ඔව් ඒවයි තමයි. ඉතින් අර ලේවලට ගියපු වචනේ ඕනම වචනයක් ලේවලට ගියොත් ඒකට කියනවා මව් භාෂාව කියලා. ඉංග්‍රීසි වචන වේවා දෙමළ වචනයක් වේවා සිංහල වචනයක් වේවා තමන්ගේ මව්පියන්ගේ සමාජයේ හරහා තමන්ගේ ලේවලට ඇතුල් වෙච්ච වචනට කියනවා මව් භාෂාව කියලා කියනවා. ඉතින් අම්මත් ඉංග්‍රීසි කෑලියි සිංහල කෑලියි කතා කරොත් එයාගේ මව් භාෂාව වෙන්නේ ඉංග්‍රීසි කෑලියි සිංහල කෑලියි තමයි. සිංහලම නෙවෙයි මොන භාෂාව වුණත් කමක් නැහැ සත්‍ය තේරුම් කරගන්න උත්සාහවත් වෙන්න භාෂාවක් හොඳට ඉගෙන ගන්න එක හොඳයි නමුත් මේ ධර්මේ නම් ගමන් කරන්නේ මේ එහෙම භාෂාවක් කරහා නෙමෙයි කිසිම භාෂාවක් කරහා ධර්මේ නැහැ භාෂාවක් නොදන්න කෙනෙක් මෙතන අහගෙන හිටියත් එයා තුලත් මේ ධර්මය ජනිත වෙන ස්වභාවයක් ඇති වෙනවා. මොකද මේ ඔහුට පුළුවන් මේ ස්වරය හරහා ලබා ගන්න. දැන් මේ කරුණු ලියලා තිබුණොත් කියවන්නේ ඔහුගේ වේගයෙන්. එහෙත් මේ ශ්‍රවණය කරන කෙනාට පුළුවන්කම තියෙනවා දේශකයාගේ වේගය සමග අහන්න. ඒ නිසා අර ලියලා තියෙන දෙයට වඩා ප්‍රබලයි ශ්‍රවණය කරන එක. ඉතින් මේ අන්ධකාරය හා ආලෝකය නැමැති මේ ලෝකේ තියෙන වඩාත්ම සුවඳවත් සිල් සුවඳ වඩාත්ම ප්‍රබල ආලෝකය මේ සුවඳ සොයාගත්තේ ගෞතම ඒ ලෝතුරා බුදුහාමුදුරු. අසිරිමත්න මේ මහා පොළොවේ බිහි වුණු මහා මනුෂ්‍ය රත්නය, මහා පුෂ්පය. අපි බුදුරජාණන් වහන්සේට කරන එකම ගෞරවය තමයි බුදුරජාණන් වහන්සේ දැකීම. වහන්සේ දකින්න අපිට දැක්කොත්, බුදුරජාණන් වහන්සේ දැක්කොත් ඒක බුදුහාමුදුරුවන්ට දවසට 100 වතාවක් මල් පූජා කරනවට වඩා ජීවිත කාලෙම ලොකු පින්කමක්. සාංගික දාන අවුරුදු 80ක් දවස ගානේ දුන්නට වඩා පින්කමක්. කඩින පින්කම් සෑම අවුරුද්දකම අවුරුදු 100ක් කරනවට වඩා පින්කමක් බලයක් මේ ධර්මයේ දුටුව. බුදුහාමුදුරුවෝ දුටුව. ඔබ දකින්න, දකින කෙනාට උදව් කරන්න, ධර්මයේම බෙදා දෙන්න. මේ අයිසින් කේක් දීලා වැඩක් නැහැ, මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා. ඈ පොඩි කාලේ හරි ඉඳලා ධර්මයේ අහන්න සලස්සන්න. මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ මේක මුලදී. පසුව ක්‍රමානුකූලව මේක තේරුම් කරගන්න හැකියාව ලැබෙනවා. යම්කුලෝ ඒ සියලු දෙනා ධර්මයෙන් ජීවිතය සනහා ගනිමි, ජීවිතේ ලබා දුන්නු ලොකුම තෑග්ග හැටියට ස්තුතිවන්ත වේවි කවදා හෝ ධර්ම අවබෝධයට පත් වෙන විට. නිසා ඔබ ඔබගේ ආත්මයට පිහිට වෙන්න, ඔබට හැකිනම් අන් අයගේ සසරටත් පිහිට වෙන්න, ජීවිතයට ලබන්න තියෙන ලොකුම දායාදය ත්‍යාගය සද්ධර්මයයි.